තමන්ගෙන් කපුගේ පොදු ජන හදවත් ප්‍රකම්පන කරමින් බුද්ධිය දල්වද්දී ඇය පවනක් වෙමින් අපූර්ව ගායන ප්‍රතිභාවකින් පොදු ජන විඥානයේ කඩතිර විවර කළා. මේ ගීපද රචනාව ලූෂන් බුලත්සිංහලයන් සතුයි. ඩග්ලස් සිරිවර්ධනයන් අවසර දෙනවා නම් මෙන්න මේ තොරතුරත් මේ ගීතයට එකතු කරන්නට ලූෂන් බුලත්සිංහලයන් රචනා කර මේ ගීතය අපිට සමීප වෙන්නේ අපි ආදරෙන් බැඳගන්නේ විශාරද නන්දා මාලිනියගේ මිහිරි හඬ. මේ ගීතය ජනප්‍රිය වෙච්ච කාලේ අප සතු ප්‍රවීණතම විදග්ධ ගීපද රචකයෙක් වන අරිසෙන් අහුබුදු ශූරීන් ලූෂන් බුලත්සිංහලයන් හම්බෙලා මෙහෙම කියනවා. ලූෂන්, හරි අපූරු ගීතයක් ලියලා තියෙන්නේ. ඔසරි පොටෙන් අදින්න එපා බලාකුලයි ඉරෙන්නේ. රිදී පොටින් අදින්න එපා තරු දෙපොටයි කැඩෙන්නේ. ගමේ ගැටවුන්ගේ දඟකාරකමක් බොහොම සංවරව චිත්‍රයට නගලා තියෙනවා වචනේ. මේ ගීය ගායනට ඇරයුම විශාරද නන්දා මාලිනියට. Thank you.